හොඳයි පින්නතුනි සාදුකාරය පවත්වන්න. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාටපත් එක් අවස්ථාව. මේ අවස්ථාව තමයි පින්කමේ වැදගත්ම අවස්ථාව. ඔබේ දෑතින් කරපු ඒ පින්කම ගැන සතුටු වෙලා එතේ සතුට ප්‍රසාදයේ දිනු කරගන්න ගමන් මියගිය ඥාතිවරුත් සතුටට පත් කරලීමයි මෙහිදී සිදු කරන්නේ. මේකට කියන්නේ පුණ්‍යානුමෝදනා කියලා. අනුමෝදනා කියලා කියන්නේ සතුට වීම කියන එක. අනුමෝදනා කියන්නේ යමක් අනුව සතුට වීම. මේ කලාව පින්කම අනුව සතුටට පත් වීම. එක අතකින් පින්කම සිදු කළ ඔබ සතුටට පත් වෙනට ඕන. අනිත් පැයෙන් ඒ සතුට මියගේ ඥාතීන් සමග බෙදා ගන්නටයි මේ ඔබ බලාපොරොත්තු වන්නේ. පින්තුනි, ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් පූජා කරන අවස්ථාව අපේ ජීවිතයේ සුවිශාල සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට අපි සැලකනට ඕන. සම්බුද්ධ ශාසනයක් ලැබූ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්නේ මේ සද්ධර්මයේ ලෝකයේ තියෙන කාලෙක. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරනකොට එක එකකින් සංඝ පූජාවක් වගේම අනිත් අතින් එක බුද්ධ පූජාවකුත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දා මහ ප්‍රජාපති ගෝතමියට සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නේ මමංච දින්නම් හෝති කියලා. ගෝතමිය සංඝරත්නයට පූජා කරන්න. සංඝරත්නයට පූජා කරනකොට ඒක මටත් පූජා කරන පූජාවක් වෙනවා කියලා. ඒකට හේතුව තමයි බුදුහාඳුරි තාම පැහැදිලිව දේශනා කරනවා අහං හි අරහ ලෝකේ කියලා. මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. උන්වහන්සේගේ සුවිසත්ත්වයේ උන්වහන්සේ සම්මා සම්බුද්දයි. නමුත් ආසවකේ ඥානෙන් බුදුජානන් වහන්සේ රහතන් වහන්සේට නිමිති ඥානෙ තිබුණේ. ඒ අතර විශේෂයෙන් උන්වහන්සේ තමන්ගේම ඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේලා උදෙසා ඉමං බික්ඛං බික්ඛු සංඝස්ස දේම කියලා ඔබ මේ දානෙ පූජා කළේ. සම්බුදු පූජාවක් විදියට, සංඝ පූජාවක් විදියට කියලා සතුටටපත් වෙන්න. ඉතින් ඔබේම දෑතින්, ඔබේම නිවසේ, ඔබේම දෙමෝපියන් ඥාති වෙනුවෙන් කරපු පින්කමක් කියලා හිතලා සතුටටපත් වෙන්න. ඉතින් මේ දානය පූජා කළේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝපමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් දීප්තියටපත් වෙලා මුල් බැසගත්තු. ඒ වගේම මහා මහින්ද වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක විලාප්ත වෙලා මේ ලෝකයකට නිවන සැනසෙන මාර්ගයක් දේශනා කරපු මේ උතුම් සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබේ මේ දානීය පූජා කළේ කියලා කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝෝ පවජමානානං කියලා. මේ මෙහෙමත ගමන් කරන අතුරින් සංඝරත්නය උතුම් කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කත් කෙනෙකුට ඒ ප්‍රසන්න සංඝිත සීලේ ගමන් විලාසය බොහෝ දෙනෙකුගේ හිතට සැනසීමක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට බත් හැන්දක් හරි පූජා කරවතින්, දන් හැන්දක් හරි පූජා කරවතින් ඒකෙන් ආනිසංස ලැබෙනවා. හැබැයි ඒ ආනිසංස උපරිම අවස්ථාව තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔබ සැබෑ ලෙසම දානය පූජා කළා නම් වේලාම සූත්‍ර වැනි සූත්‍රවල ඉතාම පැහැදිලිව දේශනා කරනවා. අපි නිසි ලෙස සංඝසතු දාන මෙතෙන් කම සිද කළා නම් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය මොකද කියලා. ඒ මොකද ආනිසංසය? ස්වාමීන් වහන්සේලාට දානය පූජා කිරීමෙන් ලැබෙන ප්‍රධාන ආනිසංසය මොකද්ද? ඒ තමයි ධර්මය අහනට අවස්ථාව ලැබෙනවා. අපි නිසිසේ අවංකව සත්භාවයෙන් සකසා කර්ම බල අදහගෙන දානය පූජා කළොත් ඒ දාණයෙන් ලැබෙන ඉහළම ආනිසංසය තමයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ඉහළම ලෙස අහන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ බණහන අවස්ථාව තමයි පින්තුනි ඒ පින්කමෙහි දාන්නේ පින්කමෙහි වැදගත්ම අවස්ථාව විදිහට සැලකන්නේ. එනිසා ඔබේ දෑතින් ධර්ම පූජාගත් වස්තුවෙන් මේ දානය පූජා කරනකොට ස්වාමීන් වහන්සේ විදිහට අපට ලොකු වගකීමක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නිවැරදිව කෙටියෙන් හෝ දේශනා කිරීම. බුදුරජාණන් වහන්සේ වස්තන 45 තිස්සේ දේශනා කර උදාහරණය සම්පූර්ණ දේශනා කළේ අපේ මානසික සැනසීම සඳහා, දුකෙන් නිදහස් වීම සඳහා. ඒ දුකෙන් නිදහස් වීම කොයිතරම් දුරට සිද්ධ වෙනවාද කියන එක තීරණය වන්නේ අපේ හිත පිරිසුදු කරගත් පමණට. අපේ හිතට එන ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අපේ හිත පිරිසුදු කරගත් පමණටයි අපට මානසික සැනසීම තියෙන්නේ. බොහෝ විට මිනිස්සු හිතන්නේ හුඟක් ඉගෙන තියාගත්තොත්, හුඟක් මිල මුදල් තියුනොත් සතුටෙන් ඉන්න පුළුවන් කියලා නේද? ඔබ දන්නවා අදටත් හුඟක් ධනය රැස් කරගත්තු මිනිස්සු ඉන්නවා ලෝකේ. නමුත් මානසික සැනසීමක් තියෙනවද? මානසික සැනසීමක් නැහැ පින්නතුනි. ඒ ධනය ඇතැමිට ධාර්මික වනේ උපයාගෙන තියෙන්නේ. ඒ නිසා මහා ගිනි ගොඩක් මැද යය අද කාලය ගත කරන්නේ. ඉතින් අන්නේ වෙන ලෝකයකට තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. අපේ හිත පිරිසිදුයි අපි කරන දේ කරන්නට ඕන. අන්නේ හිත පිරිසිදු කරගන්න ක්‍රමයයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එහි පළවෙනිම පියවර තමයි දන් දීම කියන කාරණේ. අපි සංසකව දේවල් හැකි පමණින් අනිත් අය කෙරෙහි මෛත්‍රී සාගතව නිර්ලෝභීව පරිත්‍යාග කිරීම. ඒක සඳහන් කරන්නේ ප්‍රීති මොදාරං වින්දති දාතා කියලා. දන් දෙනක නැත්තා උතුම් වූ සතුටක් ඉන්නවා කියලා. දැන් බලන්න ඔබ මේ දානය පූජා කරපු අවස්ථාවේ හිතේ කොච්චර සතුටුදායක අවස්ථාවක්ද? ගෙදරක දානයක් පූජා කරන අවස්ථාව කියන්නේ අපි දානෙ ගෙදර කියලා. ඒ දානෙ ගෙදරට ආපු දවසේ අපි ඒ ගෙදර ඕන තැනක අපට ඇවිදින්න පුළුවන්. ඕන බඩුවක් අල්ලන්න පුළුවන් එදාට. හැබැයි දානේ දවසේදී විතරයි. වෙන දවස්වලට එහෙම ගෙදර ඕන තැනක හැමතැනම ඇවිදින්න බෑ. දානේ දවසේ ඔබ ගෙදරම පූජා කළා වගේ හරියට. අන්න ඒක දානෙන් ලැබෙන ආනිසංසය කොයිතරම් හිතට සතුටක්ද? ඒ එන අයටත් මේ පිට ගෙදරකට ආව කියලා හැඟීමක් නෑ එදාට. ඒ අය දානේ බෙදනවා, බඩමුට්ටු එහෙම කරනවා. ඒ කරන්නේ අර තමන්ගේ වගේ හැඟීම ඇවිල්ලා ඒ නිර්ලෝභී හැඟීමත් එක්කෙන ඒහි ආනිසංසය තමයි. අපි බොහෝ විට ස්වාමීන් වහන්සේලා විදියට දානමය පින්කම තමයි ආනිසංසය වර්ණනා කරන්නේ. නමුත් පින්නතුනි බුදුදහමෙහි දානෙ විතරක් නෙවෙයි ගුණාංග කියලා කියන්නේ. ඊට වඩා තවත් අපි ගුණධහමින් ඉදිරියට යන්නට ඕන. ඇතැම් විට කෙනෙකුට දන් දෙන්න පුළුවන්. හැබැයි ඒක නාස්තිලවන්ත නොවෙන්න පුළුවන්. ඒ දානය පූජා කරනදී අවංකව හම්බ කරපු දේවල් නොවෙන්නට පුළුවන්. අන්න එහෙම වුණොත් අර දානයේ නිත්‍ය ආනිසංස ලැබෙන්නේ නැහැ. දානයේ ආනිසංස විදියට අපට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. හැබැයි සුගතියක් ලැබෙන්නේ නැහැ පින්නතුනි දානෙන්. දානයක් ලැබෙන නම් මොකද කරන්නට ඕන? දානෙ ලැබෙන නම් සිල්වන්ත වෙන්නට ඕන. කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන. පංචශීල ආරක්ෂා කරන්නට ඕන. දාන ආනිසංස විදියට ඇතැම්මිට අපට බොහොම සම්පත් සැතරේ ලැබෙන්න පුළුවන්. හැබැයි සිල්වන්ත නොවුණොත් මොකද වෙන්නේ? සුගතියක් ලැබෙන්නේ නැහැ. ඇතැම්මිට හුඟා සම්පත් ලැබෙන්න පුළුවන්. වාහනයකුත් ලැබෙන්න පුළුවන් සමහර විට. හැබැයි වාහනයේ ඩ්‍රයිවිං සීට් එක ගැන යන්න ලැබෙන්නේ නැහැ. පැසෙන්ජර් සීට් එක තමයි යන්නේ. ඇයි සුගතිය ලැබෙන දාන ආනිසංස ලැබෙනකොට සුගතියක නෙවෙයි ලැබිලා තියෙන්නේ. ඔබත් දානවනේ වාහනවල යන සත්තුනේ. ඒ සත්තුන්ට භවෝග සම්පත ලැබිලා තියෙන නම් සුගතිය ලැබිලා නැහැ. ඒ නිසා හැමදාම පැසෙන්ජර් සීට් එකේ තමයි යන්න යන්නේ. ඩ්‍රයිවිං සීට් එකේ යන්න වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමෙන් අවබෝධය කරන්නේ. යම් කෙසේ කෙනෙක් දානයක් දුන්නත් ඒක නම් සිල්වන්ත නැහැ කියලා අපි දැනගත්තොත් එයාට තියෙන ගෞරවය අඩු වෙනවා. ඒ පූජා කරන දානිය සොරකම් කළගත් දෙයක් කියලා වුණොත් පින්නතුනි යා ගැන සමාජයේ ගෞරවය අඩු වෙනවා. අන්නේ තමයි අපි කෙනෙක් ගැන හඳුන්වා ගන්නකොට අපි අඳුරන්නේ නැති කෙනෙක් මුලින් හඳුනා ගන්නකොට කෙනෙක්ගෙන් අහන ඔයාගේ චරිත ලක්ෂණ ගැන මොකක්ද අහන්නේ? එයා හොරබරු නැති කෙනෙක්ද කියලා අහනවා. එයා හොරකම් කරන්නේ නැති කෙනෙක්ද? බොරු කියන්නේ නැති කෙනෙක්ද කියලා අපි අහනවා. මෙන්න මේක තමයි අලුත් කෙනෙක් අපි හඳුනා ගන්නකොට බලන නිර්ණායකය. එයා හොරබරු නැති කෙනෙක්ද කියලා අහනවා. මේ මොකක්ද අහන්නේ වෙන විදියට? මේ සිල්වන්තද කියලා අහන්නේ. හොරකම් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? අදින්නා දාන වේරමණී සික්ඛාපදේ මෙයා රකින්නවද කියලා මෙයා අහන්නේ. ඊළඟට බොරු කියන්නේ නැහැ කියලා මුසාවාදා සික්ඛාපදේ ආරක්ෂා කරනවද කියලා මෙයා අහන්නේ. එතකොට අපි කෙනෙක් ගැන බලන්නේ ළඟින් ඇසුරු කරනවා නම්, කෙනෙක් අපේ ගෙදර නවත්ත ගන්නවා නම්, ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්නවා නම් අපි බලන්නේ මොකද්ද? අපි බලන්නේ මෙයා හොරකම් කරන්නේ නැති කෙනෙක්ද බොරු කියන්නේ නැති කෙනෙක්ද කියලා. ඒ නිසා දාහණයට වඩා අනිසංසදායි සිල්වන්ත ජීවිතය කියන එක. ඊටත් වඩා තමත් ඉහළට ගිහිලා සීලේ ගුණයක් විදියට දැන් විවාහ යෝජනා හැම කරනකොට හතරවල් හැම දැන් දැනුම් ගන්නකොට දාන්නේ සුරා සෝදුවෙන් ඔව් එහෙම තමයි දාන්නේ. එතකොට ඒත් බලන්නේ සීලය තමයි බලන්නේ. හන්දේ STT කියලා කියන්නේ. ඔව්. ඒකම තමයි ඇත්තම බුදුදහමෙහි සම්පූර්ණ මේක අවධාරණය කරලා තියෙනවා. මේක තමයි බුදුදහමේ කරණිමෙත් සූත්‍රයෙන් කියන්නේ. නැචකොද්දන් සමාචරයකින්ති යේන විඤ්ඤෝ පරිඋපවදීයෝ කියලා. සොළු හෝ වරදක් නොකරින මට්ටමට එන්නට ඕන. මේක ශික්ෂණය කොහෙන්ද අපට ලැබෙන්නේ? මේක ලැබෙන්න ඕන gedare dipinna thuni. අම්මා තාත්තා රැකියාවක් කරනවා නම්, කාර්යාලයක වැඩ කරනවා නම්, කිසි දවසක කාර්යාලයෙන් හාප්සි කොලයක්වත් ගේන්න බපින්න තුනි. කාර්යාලයට නොමිලේ ලැබෙන පෑනක්වත් gedare ගේන්න එපා. කාර්යාලේ තියෙන ෆොටෝකෝපි මැෂින් එකකින් gedare පොත් ෆොටෝකෝපි කරගෙන එන්නට එපා කවදාවත්. එතනින් තමයි දරුවා හොරකම පුරුදු වෙන්නේ. එතන ඉඳන්ම දරුවට ශික්ෂණ ඇති කරන්න පුතේ දුවේ මම කවදාවත් කාර්යාලයෙන් මගේ වැඩ කරන තැනින් මම හාප්සිට් එකක්වත් ගෙනල්ලා නැහැ. මම පෑනක්වත් ගෙනල්ලා නැහැ. උඹත් එහෙම ඉඳපන් කියලා. දරුවට gedara දීම අම්මා තාත්තා මේ ගුණාංගය පුරුදු කරන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ පින්නතුනි? ඒ හැදෙන ළමයා රටේ පාලකයෙක් වුණොත් මොකද වෙන්නේ? මුළු රටකටම දරුවන්ට තියෙන ධනෙ ටික හොරා ගන්නවා. අසරණ ලෙඩ්ඩුන්ට හිමි වෙනට තියෙන බෙහෙත් පෙට්ටයි මේ ඇතැම් විට පාලනය කරන්න හොරකම් කරන්නේ. වයසක මිනිස්සෙගේ පෙන්ෂන් එකේ තියෙන කඩ ටිකයි මේ හොරකම් කරන්න පිණුතුනි. ඒ නිසා ආරම්භයේ ඉඳන්ම මේ සිල්වන්ත ජීවිතය දරුවන්ට හුරු කරන්නට ඕන. එහෙම නොවුනොත් ඒ දරුවා රටේ නායකයෙක් වුණොත් ඒ තැනැත්තාට විතරක් නෙවෙයි, ඒ රටේ ඉන්න ජනතාවට විතරක් නෙවෙයි, ඒ මුළු රටම ලෝකයේ අප්‍රසාදයට පත් වෙනවා. ඔබ දන්නවා මේ රටේ ඉන්න අය හැටියට ඔබ ගෙදරක ඉන්නවා නම් ඔබ හරිය පරිස්සමෙන් ඉන්නේ. අල්ලපු ගෙදර අයත් එක්ක බොහොම සමගින් ඉන්නේ. ඇයි ඒකට හේතුව? අල්ලපු ගෙදර අය බලන ඔබ කොයි රටේ කෙනෙක්ද කියලානේ. ඔබ මේ ගෙදර ඉඳලා නරක වැඩ කරනවා නම් අල්ලපු ගෙදර කෙනා කියන අහවල් රටේ කෙනා මෙන්න මේ වගේ කෙනෙක් කියලා. ඔබ කොයි තරම් පරිස්සමෙන් ඉන්නවද මේ රටාවට පස්සේ? ඇයි එහෙම කරන්නේ? ඒ ඔබේ රටේ ගෞරවය ආරක්ෂා කරන්නනේ. ඔබේ ගෞරවය විතරක් නෙවෙයි ඔබ වැරදි වැඩක් කළොත් ඔබේ රටේ ඇද ලොකු අවනම්බුවක් ඒ අපකීර්තියක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පින්නතුනි අපි දන් දෙනවා විතරක් නෙවෙයි අපි සිල්වන්ත වෙන්නට ඕන. අපි පංචශීල ආරක්ෂා කරන්නට ඕන. ඊටත් වඩා තවත් එහාට ගියාට පස්සේ බුදුදහමේ තවත් ගුණාංගයක් අපට උගන්වනවා. ඒ තමයි අවංක භාවය කියන එක. කරණිමෙත සූත්‍රයේ කයි සඳහන් කරන්නේ උජෝච සූජෝච කියලා. ඍජු වෙන්නට ඕන. වඩාත්ම ඍජු වෙන්න ඕන කියලා. අපි කරන හැම දෙයක්ම අවංකව සත්භාවයෙන් කරන්නට ඕන. ඇතැම් විට කෙනෙක් දන් දුන්නත් ඇතැම් විට කෙනෙක් සිල්වන්ත වුණත් එයා අවංක කෙනෙක් නෙවෙයි කියලා අපට හිතුනොත් එයා ගැන තියෙන ගෞරවය අඩු වෙනවා. ඒ නිසා අවංක භාවය කියන එක නිර්වාණගාමි මාර්ගයේහි සුවිශේෂී ලක්ෂණයක් විදිහට දක්වලා තියෙනවා. ඊටත් වඩා කියලා ගියාට පස්සේ මෛත්‍රී භාවනාව සම්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියන කාරණය සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සහගත සිටුවිල්ල ඇති කර ගන්නට ඕනේ. ඒ උපරිමය තමයි වෙනත් කෙනෙක් දකිනකොට තමන්ගේම දරුවා කෙන හැඟීම බලන්නට ඕන. පින්නුතුනි මේ හැඟීම එනකොට මේ මට්ටමට හිත දියුණු කරනකොට අර පල්ලෙහා මට්ටමේ තියෙන කොලි කිස්ටි කොක්කම අපේ ළඟ තියෙනවා. යා අවංකත් වෙනවා, යා සිල්වන්තත් වෙනවා, යා ලෝභකමත් අඩු වෙනවා. අර පල්ලෙහා තියෙන ගුණංගටි කොක්කම එක විට ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරන ගුණාංගයේ විදිහට බුදුදහමෙහි වේලාම සූත්‍රය, මෙත්තා චේතුනි සූත්‍රය, ඒ වගේම අච්චරා සංගාත සූත්‍රය, මේ ආදී සූත්‍ර රැසට බුදුදහමේ ඉතාම මැනවින් අවධාරණය කරලා තියෙනවා මෛත්‍රී සාගත බව දියුණු කරන්න කියලා. ඒ මෛත්‍රී සාගත භාවයේ උපරිමය තමයි බ්‍රහ්මිකෝගේ වාසය කිරීම. අපිට මෛත්‍රී සාගත සිටුවෙන්න භාවනාවක් විදිහට සමත කමඨහනක් විදිහට වඩන්න පුළුවන් නම් එතෙන්දි පින්නතුනි අපි මේ මනුස්ස ලෝකෙ හිටියට අපි හරියට බ්‍රහ්ම ලෝකෙ ඉන්නයි වගේ බවට පත් වෙනවා. මේ ගුණංග ටික සියල්ලක්ම අපි රැක්කත් අපි පුණ්‍යාභි සංඛාර සිද්ධ කළත් ආනිංජාභි සංඛාර සිද්ධ කළත් අපි තවමත් එක සර්කලයක ඉන්නේ, එක චක්‍රයක ඉන්නේ. මොකද ඒ චක්‍රය? ඒ චක්‍රය තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මේ සර්කල එක. අපි තාමත් අවිද්‍යාවෙන් ඉන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ ඔබට මේ මොහොතේ රූපයක් පේනවා නම් ඔබ හිතන්නේ ඒ පේන රූපේ කලිනොත් තිබුණා කලින් තිබිච්ච රූපේ දැන් මම දකිනවා, මේ දකින වෙලාවේ රූපේ තියෙනවා, ඒ රූපේ මං දැකලා ඉවරුනාට පස්සෙත් ඒ රූපේ ඉතුරු වෙනවා කියන කාරණේ. මේක සම්මුති සත්‍ය තුල හරි. නමුත් පරමාර්ථ සත්‍යෙදි මේක නිවැරදි නෑ. පින්නතුනි මේ රූපයේ තේරුම් ගැනීම තමයි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන මගේ ප්‍රධානතම සලකුණ වෙන්නේ. එහෙනම් රූපයක් නෑ කියලාද බුදුදහමේ කියන්නේ? රූපයක් නැත්තේ නෑ පින්නතුනි, රූපයක් තියෙනවා. ඒ රූපයේ තීරණය වන්නේ මේ මොහොතේ ඇසට සාපේක්ෂව. ඇස තීරණය වන්නේ මේ මොහොතේ මනසට සාපේක්ෂව. දැන් ඔබට මේ මොහොතේ මිනිස්යන් ටිකක් මෙතන පේනවා. හැබැයි ඔබේ කර්ම චක්‍රය වෙනස් වෙනවා තින් මෙතන මිනිස්සු විතරයි නෙවෙයි පේන්නේ, වෙනස් සත්තුන් පේන ගන්නවා. එතකොට අපට මේ පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. එහෙනම් මොකද මේ පේන්නේ? මේ පේන්නේ අපේ ඇසේ පෙනීමේ ශක්තියට අනුව පෙන්වලා දෙන ටිකයි මේ පේන්නේ. නිකන් සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබ අහස බලනකොට අහසේ තාරකාවක් වගේ ඔබට පේනවා. ඔබ තවත් බොහොම සියුම් උපකරණයකින් බලනකොට ඔබට පේනවා තාරකාවක් නෙවෙයි, මේ තාරකා හුඟක් එකතු වෙලා කියලා. ඒ වගේම තවත් සියුම් උපකරණයකින් ඔබ බලනවා. බලනකොට ඔබට පේනවා මේ තාරකා ටිකක් නෙවෙයි, මේක ගැලැක්සියක් කියලා. මේක මන්දාකිණියක් කියලා. ඔබ තවත් සියුම් උපකරණයකින් බලනවා. දැලුවට පස්සේ පේනවා එක ගැලැක්සියක් නෙවෙයි, ගැලැක්සීස් මිලියන ගානක් කියලා. එහෙනම් ඇත්තටම මොකද සත්‍යය? අර මුලින් පෙනිච්ච තාරකාවද, නැත්නම් තාරකා කීපයක්ද, එක ගැලැක්සියක්ද, ගැලැක්සීස් 100 ගානක්ද? මොකද ඇත්ත? පින්කෝනි ඇත්ත කියන්නේ සම්මුති සත්‍ය තුළයි මේ ඔක්කොම කතා කළේ. කන්වෙන්ෂනල් ට්‍රූත් එක මත. ඒ කියන්නේ මේ රූපය කියන එක තීරණය වන්නේ අපේ ඇසට සාපේක්ෂව. මේ මොහොතේ බලන විදිහට තමයි රූපය තීරණය වෙන්නේ. ඒ ඇස තීරණය කරන්නේ මේ මොහොතේ මානසික ස්වභාවයට අනුව. මනසේ තියෙන කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාදී මේ හේතු රැසක උපකාරයෙන් හැම මොහොතකම මේ ඇස ආදී ආයතන ටික නිර්මාණය කළ දෙනවා. ඒ ආයතනට සාපේක්ෂව අපට බාහිර රූපයක් මෙලා පේනවා. ඒ පේන වෙලාවෙත් පින්නතුනි අපේ ඇසට රූපය කන්ටැක්ට් වෙනවා. හැබැයි ඒ රූපේ තේරුම් ගන්නකොට චක්කු විඥානය නෙවෙයි අපි තේරුම් ගන්නේ. අපි තේරුම් ගන්නේ මොකෙන්ද? අපි තේරුම් ගන්නේ මනෝ විඥානය. පින්නතුනි මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට් එක. අපි සංසාර චක්‍රය යනවද, සංසාර චක්‍රය නිදහස් වෙනවද කියලා බුදුදහමෙන් සඳහන් කරන ටර්නින් පොයින්ට් එක මේක. මොකද්ද මේ ටර්නින් පොයින්ට් එක කියන්නේ? අපි ඇසට රූපයක් පේනකොට අපේ ඇස බාහිර රූපය තුල බැසගෙන නම් තියෙන්නේ. මේ මොහොතේ මේ පේන රූපේ, දැන් පේන රූපේ මම පේන්නේ කියලා මට පේන්නේ කියලා හිතුවත් තමන් අවිද්‍යාවෙන් ඉන්නේ. බාහිර රූපේ මේ මොහොතේ තියෙයි කියලා හිතනකොටම මොකද වෙන්නේ? ඒ රූපය ගැන අභිනන්දති, අභිවදති, අජ්ජෝසායතිත්‍ති කියලා කියනවා. ඒ ගැන සතුට වෙනවා, ඒ ගැන ගුණ කියනවා, ඒ ගැන එහි සිට බැසගෙන තියෙනවා. බාහිර රූපේ හිත බැසගෙන තිබ්බොත් මොකද වෙන්නේ? සතුටක් ඉන්නන පුළුවන් තාවකාලිකව. හැබැයි පින්නතුනි ඒක අවසන් වෙන්නේ ජරා මරණවලින්. දැන් ඔබ මියගිය ඥාතිවරයෙක් ගැන හිතනවා නේද? හිතනකොට ඇස් දෙකට කඳුළු කඩාගෙන එනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? අපට හිතෙන්නේ මියගිය හින්දා කියලා නේ. නමුත් පින්නතුනි මියගිය හින්දා නෙවෙයි අඬන්නේ අපි. අඬන්නේ ජීවත් වෙච්ච හින්දා. ඇත්තටම කියනවා ඒ ජීවත් වෙලා ඉන්න කාලේ සිද්ධිය මේ මොහොතේ චිත්‍රයක් වගේ හැට නිර්මාණය වෙනවා. ඒ සිදුවෙච්ච ක්‍රියාකාරීත්වයන් තේපත් කළ මේ මොහොතේ තාමත් ලෝකයේ තුල ඒ සිද්ධිය තියෙනවායි කියලා අපි හිතන් ඉන්නවා. අන්න එහෙම හිතනවත් එක්කම අඬන්න ඕනේ, ඉබේම ඇඬෙනවා. ඉබේම කඳුළු ටික පල්ලෙහාට එනවා. නමුත් වෙනතුනේ ඇත්තටම අපි මේ මොකද්ද සිහි කරන්නේ? ඒ රූපයද? නෑ, ඒ රූපේ නිරුද්ධ වෙලා ගිහිල්ලා ඇතැම් විට ඒ රූපේ ආදාහනත් කලිවරයි. තාම අපේ ඇස් දෙකට ඇයි කඳුළු වෙන්නේ? ඒ නිරුද්ධ වෙච්ච රූපය බාහිර ලෝකයේ තාම තියෙනවා. ඒ අතීත සිද්ධිය තාම තියෙනවා කියලා අපි අවිද්‍යාවෙන් අල්ලගෙන ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් අල්ලගෙන ඉන්නවත් එක්කම අපට දුක, සංතාපය කඳුළු කියන කෙනා එක වළක්වන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ රූපේ නිදහස් වන්නට. අපට ඕනෑම දෙයක් ඕනම වෙලාවක සිහිපත් වෙන රූපයකුත් එක්ක. නමුත් ඒ රූපේ සිහිපත් වෙන කිසිම අවස්ථාවක ඒ ඇසට මුල් අවස්ථාවේ කන්ටැක්ට් වෙච්ච රූපය ලෝකේ නැහැ. ඒක නිරුද්ධ වෙලා, ඒ ඇසක් නිරුද්ධ වෙලා, චක්කු විඥානයක් නිරුද්ධ වෙලා අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥානය. හරියට අපි කණ්ණාඩියක් ළඟට යනකොට ඒ මොහොතේම කණ්ණාඩියේ රූපේ නිර්මාණය වෙනවා. කන්නාඩියෙන් ඈත් වෙනකොටම රූපය පොඩ්ඩක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නමුත් අපිට අපේ රූපේ මතක තියෙනව නේද? අපි අපේ රූපේ හඳුනාගන්නේ කොහොමද? ඔබේ පින්තූරයක් ඔබට ගහලා දුන්නත් කවුරු හරි ඔබ බලන්නේ ඉස්සෙල්ලම ඔබේ පින්තූරේ නේ ලස්සනට ඉන්නවද කියලා නේ. ඔබ එහෙම හඳුනා ගන්නකොට ඔබේ රූපය ඔබ කොහමද ඔබේ මූණ හඳුනාගත්තේ? ඔබේ ඇසින්ම ඔබේ රූපය දැකලා තියෙනවද ඔබ? ඔබේ ඇසින් ඔබේ රූපය දකින්න බෑ. ඔබ කොහමද දැකලා තියෙන්නේ? කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ. එතකොට කණ්ණාඩියෙන් ඔබේ රූපය මතකයට එනකොට ඒ කණ්ණාඩියේ මේ මොහොතේ ඔබේ රූපය තියෙනවද? කණ්ණාඩිය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා රූපය තියෙන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න මේ මගේ රූපය කියලා. අන්නේ වගේම තමයි පිනතුනේ ඔබ කවුරු හරි කෙනෙක් ගැන මතක් කරනකොට හිතන්නේ අතීතයේ දේවල් විතරයි කියලා. මේ ස්වාමීන් වහන්සේලා දැස ඔබ මේ මොහොතේ බලන් ඉන්නකොට ඒ හාමුදුරුවෝ තේරුම් ගන්න කොටත් එන්නේ මේ සිද්ධියමයි. ඔබ ඇත්තටම ඇසින් චක්කු විඥානේ නෙවෙයි තේරුම් ගන්නේ. ඔබ මේ හාමුදුරුවෝ කෙනෙක් කියලා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඥානය. මේ මනෝවිඥානයට කලින් තිබිච්ච ඇසත් රූපයත් චක්කු විඥානයත් සියල්ලක්ම නිරුද්ධ වෙලා තේරුම් ගන්නේ මනෝවිඥානය. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමෙහි අපට අපි ප්‍රඥාවෙන් ඉන්නවාද අවිද්‍යාවෙන් ඉන්නවාද කියලා තීරණය කරන ප්‍රධාන සංදිස්ථානය වෙන්නේ. අපි ඇසට පේන රූපේ බාහිර පෙනෙන රූපයක් කියලා හිතුවත් අපිට පින්දහම් කළ සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි අපි තව දුරටත් සංසාර චක්‍රයේ ඉන්නේ. ඒක අවසන් වන්නේ අවිද්‍යාවච්ඡ සංඛාරෝ කියලා ගිහිල්ලා අවසන් වෙන්නේ කොහින්ද? ජාතිපච්ඡ ජරා මරණ වලින් අවසන් වෙනවා. එහෙම නැත්තම් මොකද අපි කරන්න ඕනේ? මෙන්න මේ අතරේ තේරුම් ගත්තොත් අවිද්‍යායත්‍යේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමින් ගිහිල්ලා අර ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් පින්නතුනි අපේ සම්පූර්ණ ජීවිතයේ සැපත දුකෙන් නිදහස් වීම කියන කාරණේ තීරණය කරන පොතනින්ද තමන් කොච්චර ප්‍රඥාවෙන් ඉන්නවද සහ කොයිතරම් මයින්ඩ්ෆුල්නස් එකකින් ඉනවද කියන කාරණේ මත දැනුම තිබට විතරක් බෑ. ඒ දැනුම යථාර්ථයක් කරන මාර්ගය තමයි සතිපට්ඨාන තුළ වාසය කිරීම. Mindfulness is the best friend. මොකද mindfulness එක කියලා කියන්නේ මේ මොහොතේ තමන්ගේ සිත ගැන තමන්ගේ කය ගැන උපරිම අවධානයෙන් ඉන්න. මොන දේ සිහි වුණත් සිහි වෙන්නේ රූපයක් එක්ක ඒ සිහි වෙන රූපයේ මේ වෙලාවෙහි ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේක තියෙන්නේ. අර කණ්ණාඩිය ඔබ දැකපු රූපය මේ මොහොතේ නැතුව වගේ ඔබ මේ මොහොතේ දකින රූපය ඔබේ කනට එන ශබ්දය මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පහ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඥාණය කියන දකින්න දක්ෂයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න පංචහි විඥානේහි කිංච ධම්මං පටිවිදහනාති කියලා. චක්කු විඥාන සෝත විඥාන ආදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ චක්කු විඥානේ දැනගන්නවා කියලා නේ. ඒක සාමාන්‍ය ප්‍රොත්තකෙන් ඒ කියන්නේ. නමුත් ගැඹුරට යනකොට කියන්නේ මේ පංච විඥානයෙන් කිසිවක් සම්පූර්ණව හඳුනා ගන්න බෑ. අඤ්ඤතර අභිනිමාත මත්තා. ඒ කරුණට ඒ ආයතනේ කණ්ඩායම් වීම විතරයි වෙන්නේ. සබ්බේ ධම්මා මනෝවිඥාන ධාතු යාවින් ඇයියා. සියලුම ධර්මයන් තේරුම් ගන්න මනෝවිඥානයි. එතකොට පින්නතේ අපි මේ ජීවත් වෙන්නේ රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙක. අර කණ්ණාඩියේ රූපේ නැති වෙච්ච මොහොතක ඒ කණ්ණාඩිය මගේ රූපේ ලස්සනයි කියලා අපි හිනා වෙවේ ඉන්නවා වගේ. ඈත ආකාශයේ තාරකාවක් පේනකොට ඇතැම් විට ඒ තාරකාවේ ආලෝකය ඇවිල්ලා තියෙන මීට ආලෝක වර්ෂ 100 ගණනකට කලින්. මේ මොහොතේ තාරකාව තියෙන තැනවත් නැහැ. ඇතැම් විට තාරකාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා විනාශ වෙලා. නමුත් අපට ඒ තාරකාව බලන්න පුළුවන්. ඒ මීට ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක් ඒ පේන්නේ. අන්නේ ඈත ආකාශයේ පේන ගැලක්සි වගේම තමයි මේ මොහොතේ ඔබේ හැට පේන රූපයක් පිනතුනි. මේ දෙක අතර කිසිම වෙනසක් නැහැ. මේ දෙකම අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක්. මෙන්න මේක අපිට තේරුම් ගන්න පුළුවන් නම් පිනතුනි මෙතනින් තමයි සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන මාවත. මෙතන තමයි අපේ මනුස්සත්වයට දෙන්න පුළුවන් උපරිම වටිනාකම. ඒ නිසා ඔබේ දෑතෙන් පූජා කරපු මේ දාණයෙන් මලගේ ඥාතියට පින් අනුමෝදන් කරන විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ සදහම් පණවිඩයේ තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන පින්තුනි. අපි මේ ලැබලා තියෙන ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ අවස්ථාව කිසිම අවස්ථාවක පින්තුනි නිකරුණේ ගෙවිලි යන්න දෙන්න හොඳ නැහැ. බුදුදහමේ තියෙන ගැඹුරම ධර්මයේ තේරුම අරගෙන ඒ ධර්ම උපරිම ලෙස ප්‍රැක්ටිස් කළා මේ දිනපත් වෙන ජීවිතයට උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. ඉතින් ඔබ මේ දෑතින් ස්වාමින් වහන්සේට දානීය පූජා කරලා මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ඵලය ඔබ හැම දෙනාගේම ආධ්‍යාත්මික ගමන් මඟ ලස්සන කරගන්නට, ඒ ගමන් මඟ විසිතුරු කරගන්නට, දුකෙන් නිදහස් වන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින් කම සිදු කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මීට වසරකට කලින් මියගිය සරත් විජේසන්ද්‍ර මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් එතුමා ප්‍රධාන මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් වීරසේකර මහත්මයාගේ, ඒ වගේම ඒනෝනා මහත්මියගේ, මියගිය දෙමෝපියන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. රාජා විජේසේකර මහත්මයා, ඒ වගේම ක්ලරිස් විජේසේකර මාතාව, ෆ්‍රෙඩි ජේම්ස් මහත්මයා, ඒ වගේම රොහාන් වික්‍රමතුංග මහත්මයා ඇතුළු මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ පින්කම සිදු කළේ. ඉතින් පින්කමට සහභාගී වුණු හැම දෙනෙක්මත් එක වගේ සතුටට පත්වන්න ඔබ නමින් මියගේ ඥාතීන්වත් මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. ඒ සියලුම ඥාතීන්ද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් මොණිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ තැන් වාදිනිය අරගෙන අපි මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ගාඨාව කියමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ නිම්නම් කේතානං උපකප්පති උන්න මේ උදපං වඩ්ඩං යතා නින්නම් පවන්නති ඒවමේව හිතෝ නිම්නම් කේතානං උපකප්පති. රැස් කරගත් මෙවුතුම් පුණ්‍ය ධර්ම තුලින් ජනිත කරගත්තා වූ මෙවුතුම් පුණ්‍ය ඵලය සම්මදෘෂ්ටික දෙවියන් උතුමෝදානව ඔබ හැමදෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් රැකදෙත්වා කියන පැතුමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. හොඳයි, වීරසේකර මහත්මයා, නෝනා මහත්මිය, මේ ඥාතීන් කැටුව අද දින සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම ඉතාම ලස්සනට සිදු කරපු අවස්ථාව. ඉතින් නිවසේ පිනතුන් වගේම සහභාගී වෙච්ච හැම දෙනෙක්ම සතුටට පත්වන්න මේ පින්නතුන් නිසා ඔබේ දෑතින් ඉතාම ලස්සන පින්කමක් සිදු කරගන්න ලැබුණා කියලා මේ සියලු පින්කමලානි සංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කෙර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා දැන් සෙත් පිළිසල් ධනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් හැම දෙනාටම ආශිර්වාද කරන ගමන් මේ දිනවල ප්‍රතිකාර ලැබෙන විජිතා ජේම්ස් මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්ටත්, ඒ වගේම ලෙඩ වෙලා ඉන්න තවත් අය ඉන්නවා නම් ඒ හැම දෙනාටම කායික මානසික සුවපත් භාවය සඳහා මේ උතුම් පිරි දේශනාවත් හේතු වාසනා වේවා කියන පැතුමින් ස්වාමීන් වහන්සේලා සෙත් පිළිසල් ධනා කරමින් ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සංඝාදේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අණ්ඩ පුරිස කුංගලාලේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාන්ති සංජවංජේන පාතු සංරතනන්තයං නේතේන සංජවංජේන පාතු සංරතනන්තයං නේතේන සංජවංජේන පාතු සංරතනන්තයං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ වුජෝජ සෝජෝච තස්ස මුදු අනතිමානි සන්තුංස කෝච සුභරෝච අප්පතින්චෝච සල්ලහුක වන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්මෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයොං සුඛිනෝ වාකේ විනෝ හන්තෝ සම්මේ සන්තා භවන්තු සුඛිතාන්තායේකේති පාන භූතන්ති තසාවාතාවරාවා අනවසේ සාදීවාවායේ මහන්තාවා මජ්ජිමා රස්සකානුකතුලා දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ සම්බවේ සන්තා භවන්තු සුඛිතාන්තාන කරෝ පරන්නි කුම්බේද නාති මඤ්ඤේත කන්දිතං කංචි ව්‍යාරෝසනා පටිද සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියම් කුන්තං ආයුසා ඒක කුන්ත මනුරක්කේ එවන්ති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං නෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගත මින්දෝ ඒතං පතින්න දෙට්ටෙය බ්‍රහ්ම වේතං ඉදමාහෝ දෙට්ටෙන් ච අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙල්ලකේතං නහි ජාතු ගම්බ සෙයං පුනරේති තේන සංච වංජේන ඕතු සම්බදායේ තේන සංච වංජේන සම්බරෝගෝ විනන්සතු වේ තේන සංච වංජේන ඕතු තේ ජය මංගලං නිකෝනාතෝ හිතාය සම්බපානිනං පූරෙන් පාපාරමී සම්බා පන්තෝ සංගෝධි මුත්තමංගේ තේන සංච වංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සංඥානං නන්දි වන්දනෝ ඒවන්තුයි අංජයෝ හෝතු ජයස්සු ජය මංගලං සංකන්වා බුද්ධරතනං හෝසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධකේජේන සුන්දිනානං සන්තු පන්දවා සන්දේ දුක්ඛාවෝප සමෙන්තු තේ සංකන්වා ධම්මරතනං හෝසදං උත්තමං වරං පරිලාවෝප සමනං ධම්මතේජේන සුන්ති නානස්සන්තු පන්දවා සම්දේ භයාවෝප සමෙන්තු තේ සක්කත්වා සංගරතනං ඕසදං උත්තමං වරං ආහුනෙයං පාහුනෙයං සංගතේජේන සුන්ති නානස්සන්තු පන්දවා සම්දේ රෝගාවෝප සමෙන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නන්ති තස්මා සන්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නන්ති තස්මා සන්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං සංඝ සමන්නත්තේ තස්මා සන්ති භවන්තු තේ නත්ථි මේ සරණං අච්ඡං බුද්ධෝ මේ සරණං වරං ඒතේන පංච වංජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන පංච වංජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං වන්දං සංඝෝ මේ සරණං වරං ඒතේන පංච වංජේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ නිවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛත්තයක්ක භූතානං පාපංගා නිවාරණං පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ සබ්බේ බුද්ධා බලං පන්තා පච්චේකානං ච යම් බලං නරහන්තානං ච තේය රක්ඛන් වන්දාමි සම්බ සෝ